අපේ කණ්ඩෑමක් එක්සත් ජාතික පක්ෂයේ දැනුමත් එක්ක ඇමතිකම් භාරගත්තේ. ඒ නිසා මම හිතනවා මේ කාරණේ පිළිබඳ ජනතාව විශාල විරෝධයක් උඩ 158ක් මහින්ද රාජපක්ෂේ දානපත්‍රය දුන්නේ රටේ නව රජයක් බිහි කරන්න. ඒ නිසා ඒ අයම හැබැයි ඒ අයගේ හුඟක් පරිවිසක් ඉන්නේ තමන්ගේ ආසන පරාද වෙච්ච අය. ඒ නිසා ජනමතය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා.